नमस्कार विवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दमरुवनट समदा सदखं शरणयामि नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु साधु साधु पिंगवत में हवस सर्वे अदापी के नगाने मध्यम निकाय ट आयति देशनावक में देशनावी नाम वेरंजक सूत्र ये दावसले බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමයේ සවැත්නුවරට වේරංජ කියන ගමේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන් කිසියම් කටයුත්තකට පැමිණුණා. පැමිණුණාට පස්සේ මෙයාලට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ආරංචිනේ මෙහිමයි. समनो खलु भो गोतमो साक्यपुत्तो साक्यकुला पब्बजितो सावत्यं विहरति जेतवने अनाथ पिंडिका सारावे श्रमण भवत गौतमयन वहांसे साक्यकुलेन पेवदिवु साक्यपुत्रेक दंगे श्रमण भवत गौतमयन वहांसे सवत्नुवर जेतवनारामे वडइन्नवा तंकोपन भगवंतं गौतमं एवं कल्याणो कीर्तिसादु अब्बुगतो ඒ බවත් ගෞතමයන් වහන්සේ ගැන මෙබඳු කල්යාණ කීර්ති ගෝසාවක් උස්ස පැන නැඟ තිබෙනවා. ඒ තමයි ඉතිවිසූ භගවා මේ ආයුරින් ඒ භාග්‍යතුන් වහන්සේ අරහං. ඔව් නිකෙලිස් කෙනෙක් වනසේක. සම්මා සම්බුද්ධෝ. ඔව් සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි. සුගතයි. ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තාදී මනුස්සානං බුද්ධ භගවා දැන් එතකොට දැන් මේ කාලේ මිනිස්සුන්ට ඒ සවැත්නුවර නගරේ මිනිස්සු අතර දනන් තුඩ තුඩ රැව් දීලා තියෙනවා මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණ මේ මෙබඳු ගුණයකින් යුක්ත කෙනෙක් මේ ශ්‍රාවස්තියෙහි වැඩ ඉන්නවා සෝ ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං සත්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදීති බලන්න මේ පැතිර යන කීර්ති ගෝසාවි ලස්සන කියනවා මේ උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දෙවිනිස් ප්‍රජාවගේ ප්‍රජාවිනිතු මේ ලෝකය සයන් අභිඤ්ඤා සච්ච සුඛීය ප්‍රඥාවෙන් සුඛීය අභිඥා නොවනින් අවබෝධ කරලයි පවිදී දේශනා කරන්නේ බලන්න ඒ කාලේ බුදුරජාන් වහන්සේගෙන ශ්‍රාවස්ති නගරේ පැතිර ගිය කීර්ති ගෝසාව ඊළඟට සෝ ධම්මං දේසීති උන්වහන්සේ ධර්ම දේශනා කරනවා ආදි කල්යාණං පටන් ගැනීම ආදි කියන්නේ පටන් ගැනීමත් කල්යාණයි සුන්දරයි මජ්ජේ කල්යාණං මැදත් සුන්දරයි පරියෝසාන කල්යාණං ඔව් ඒක නිමාවට පත්වීමත් සුන්දරයි සාත්තං ආර්ථසහිතයි සබ්යංජනං පැහැදිලි ප්‍රකාශවලින් යුක්තයි කේවල පරිපූර්ණං මුළුමනින්ම පරිපූර්ණයි පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශේති පාරිශුද්ධ නිවන් මඟ දේශනා කරනවා එතන මේක ආරංචි වුණාම අර බමුණු ටික කතා වුණා සාදුකෝපන තතරූපාණං අරහතං දසණං උති එහෙනම් අපිට ඉබඳු රහතන් වහන්සේ නමක් දකින්න ලැබීම කොච්චර ලොකු දෙයක්ද කියලා කල්පනා වෙලා ඒ පිරිස බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පිටත් වුණා ජේතවනාරාමයට. ගිහිල්ලා ඉතින් සමහරු උන්වහන්සේට වන්දනා කළා පැත්තකින් වාඩි වුණා. සමහරු ගම් වල තොරතුරු කියලා පැත්තකින් වාඩි වුණා. සමහරු නම කියලා පැත්තකින් වාඩි වුණා. සමහරු නිශ්ශබ්දවම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේගොල්ලන්ගේ හිටපු ප්‍රධාන බ්‍රාහ්මණ ගෘහපතිවරු ඇහුවා මෙන්න මෙහෙම. බෞද්ධ ගෞතමයන් වහන්සේ අපි මේ ඔබ වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ අපිට මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. බෞද්ධ ගෞතමයන් වහන්සේ සමහරු මැරිලා ගිහින් නිරේ උපදිනවා. දැන් බලන්න එතකොට ඒ කාලේ පොදුවේ මිනිස්සු පිළි අරන් තිබුණා මරණයට පත් වුණාට පස්සේ ඇත්තෙන්ම අය නිරේ උපදිනවා කියලා. සමහරු මැරිගින් නිරේ උපදිනවා. බෞද්ධ ගෞතමයන් වහන්සේ ඒ මොකද ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා නිරේ උපදින්නේ ඒ හේතුවක් තියනවාද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ වගේම බෞද්ධ ගෞතමයන් වහන්සේ සමහරු මැරිලා ගිහිල්ලා ඔව් දෙවියන් අතර උපදිනවා. ඒ දෙවියන් අතර උපදින්නේ මොකද? ඒ මොකද ඒකට හේතුව කියලා ඇහුවා. එතකොට මේක අහපු වෙලාවේ බලන්න බුදු කෙනෙක් දෙන උත්තරේ කොච්චර මේ යහපත් ධර්මයක් ඉස්මතු වෙන්න උදව් වෙනවද කියලා. අදම්මචරියා විසමචරියා හේතුකෝ ගහපතයෝ ඒවමිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජන් කියනවා. මේ පින්වත් ගෘහපතිවරුනි මේ ලෝකේ ජීවත් වෙන උදවියගෙන් ඇතැම් අය මරණයට පත් වුණාට පස්සේ නිරේ අපායේ ගිහින් උපදින්නේ අදම්මචරියා විසමචරියා හේතු. ඔව් අධර්මයෙන් හැසිරීම විසම හැසිරීම නිසායි. එහෙනම් උපතක් කරා යන්න හේතු වෙලා තියෙන්නේ කර්ම විපාකයක්ද චුතිසිතක්ද? කර්ම විපාකයක්. මේ බුද්ධ වචනේ අදම්මචරියා විසමචරියා හේතු. අධාර්මික ක්‍රියාපටිපාටියක් වැරදි ක්‍රියාපටිපාටියක් නිසා. ධම්මචරියා සමචරියා කෝ ගහපතයෝ ඒව මිදේ කච්චේ සත්තා කායස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජಂತಿ. එතකොට ඇතම් පුද්ගලයන් මරණයට පත් වුණාට පස්සේ දිව්‍ය ලෝකවල උපදිනවා නම් ඒ උපදින්න හේතුව ධම්මචරියා සමචරියා ධර්මයේ හැසිරීම යහපති හැසිරීම. එතකොට මේ සත්‍යාව උපත කරා ගෙනියන්නේ කර්මයයි. ඔබට මතකද මේ සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව භාග්‍යතුන් වහන්සේ අපිට පේනවා සමහරු නිරෝගී සමහරු උපන් දවසේ ඉඳලා ලෙඩ සමහරු ලස්සනයි සමහරු කැතයි සමහරු ධනවත් සමහරු දුප්පත් සමහරු ඥානවන්තයි සමහරු මෝඩයි. භාග්‍යතුන් වහන්සේ මේ මොකද්ද මේ වෙනස ඇයි මෙහෙම වෙන්නේ? එතකොට දීපු පිළිතුර මොකද්ද? කම්මස්සකා මානව සත්තා තරුණය මේ කර්මයේ සුඛී කොටගෙනයි මේ සත්වයන් වාසය කරන්නේ. කම්ම යෝනි කර්මයේ තමයි උපත ලබා දෙන තැන. කම්ම බන්දු කර්මයේ තමයි නෑදෑයා. කම්ම පටිසරණෝ කර්මයේ තමයි පිළිසරණ. එතකොට බලන්න උන්වහන්සේ දේශනා කරන යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යම් කර්මයක් කරයිද කල්යාණ වූ පාපී වූ ඒක තමයි ඔහුගේ දායාදය. කර්මේ දායාදය. දැන් මෙතන කියනත් ඒක. දැන් කෙනෙක් කොහේ හරි නරක ලෝකයකට මැරිලා ගිහින් නිරේ යනවනම් එක්ක තිරිසන් අපාය යනවනම් එක්ක පෙරේතෙක් වෙනවනම් ඒ කෝඩම හේතුව මොකද්ද? අධර්මචර්යා විසමචර්යා. කෙනෙක් මැරිලා ගිහිල්ලා දෙවියන් අතර උපදිනවනම් එක්කෝ මේ වැදගත් උතුම් මිනිස් සමාජයක උපදිනවනම් ධර්මචර්යා සමචර්යා. දැන් මේගොල්ලෝ කලින් ධර්මය අහපු නැති අය. දැන් මේගොල්ලෝගේ ගම කොයිද? වේරංජා. වේරංජා කියන ගමේ බ්‍රාහ්මණයෝ ටික මේ වෙන ඒගොල්ලන්ගේ කටයුත්තකටයි සවැත්නුවරට ආවේ. ඒ සවැත්නුවරට ඇවිල්ලා මේගොල්ලන්ගේ කඩවල්වල ගිහිල්ලා කටයුතු කරද්දී මේ මිනිස්සුන්ගෙන් අහන්න හම්බුණා අන්න මේ සවැත්නුවර ජේතවනාරාමේ ඔව් Sakiputra Samana Gautamayan Vahanse Veda Innava Unnahanse Me Gunayangin Yuktai Unnahanse Deviyan Bhavam Marun Sahita Loki Avabodhakalla Tamangima Nuwanin Avabodhakalla Desana Karanava Unnahanse Hari Pahadili Dharmayak Desana Karanava Etukota Aragolanna Adahasak Kawa Enan Api Me Aapu Gamane Ava Ebandu Nikale Sutthame Bahadakala Yan Kiyala Ida Passe Balan Ithin Kochchara E Kale Me Kale Athara Visala Wenasan Ithin Me Kale Api Hitenne Ehema Yanna Nemei Ne Ekka Api Mohudu Verala Balanna Ekka Gagak Balanna Paak Ekak Ekka Katugeyak Mona Hari Ekak Ne Balanna Yanne Ne Dan Balanna Meke Wenasa Ne E Minisunge Vasanawa Ithin Me Ayata Kiyuwa Budhurajan Wahanse Apagatha Wenne Visamacharyawen Deviyang Athara Sugatiya Upadinne Dharmacharya Samacharya Megulanna Meka Therune Ne Ai Megullo Dharmaya Gana Danne Nathi Pirisak Megullo Me Bauddha Pirisak Nevey Ithin Me Aya Kiyenawa Ane Bhavat Gautamayan Wahanse Oba Wahanse E Kiyapu Ketiyen Kiyapu De Apata Therune Ne Api Eka Vistara Wasen Ahaganna Kamathi එනිසා බවත් ගෞතමයන් වහන්ස අපට ඒක විස්තර වශයෙන් වැටහෙන ආකාරයට කියා දෙනසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් ගෘහපතිවරුනි හොඳට අහගන්න මම දැන් ඒක විස්තර කරන්නම් කියලා උන්වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිය අධර්මචාරී විෂමචාරී ඒ කියන්නේ අධර්මයේ හැසිරෙනවා. වැරදි ක්‍රමයකට හැසිරෙනවා කියන කේදී එයා කෙනෙක් පුද්ගලෙක් ත්‍රිවිධං කායේන කයින් ත්‍රිවිධාකාරය තුන් ආකාරය කයින් තුන් ආකාරය කයින් තුන් ආකාරයකට වැරදි විදියට කෙනෙකුට හැසිරෙන්න ඉඩ තියෙනවා චතුබ්බිදං වාචාය වචනෙන් අධර්මචාරී විෂමචාරී වෙන්න අවස්ථාව තියෙනවා හතර ආකාරයකින් ත්‍රිවිධං මනසා මනසින් ඔව් විෂමචාරී අධර්මචාරී වෙන්න තුන් ආකාරයි. එන බුදුරජාණන් වහන්සේ වදාළ කයින් ගෘහපති කොහොමද කෙනෙක් කය මුල් කරගෙන තුන් ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ කියනවා ගෘහපති ඇතම් පුද්ගලයන් ඉන්නවා පානාති පාති හෝති කයින් කරන්නේ මොකද කරන්නේ? සතුන් මරනවා ප්‍රාණ අතිපාතනය කරනවා. ඒ කියන්නේ ප්‍රාණය වනසනවා. එයා කවුද ලුද්දු රෞද්‍රයි ලෝහිත පාණී ලෙහෙ වැකුණු අත්වලෙන් යුක්තයි හත පහතේ නිවිට්ටු සතුන් මෙරීමෙහි යෙදී ඉන්නවා අදයාපන්නෝ පාන භූතේසු සතුන් කෙරෙහි දයා රහිතව වාසය කරනවා දැක්කනි පානාතිපාතා සිල්පදිතෝල තිනෙහිටි සතුන් කෙරෙහි දයා රහිතව වාසය කරනවා මේක මොන චර්යාවද? අධර්ම චර්යා, විෂම චර්යා. එතකොට මේක කියනවා කයෙන් සිදුවෙන අධර්ම චර්යාව. අපායගාමී විදිහට පුද්ගලයාට සකස් වෙන්නේ එහෙමයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදින්නාදායි කෝපන හෝති. එයා ඒ වගේම ඔවුන් සොරකම් කරනවා යන්තම් පරස්ස පරවිත්තුූප කරනං අනුන්ගේ දෙයක් තියෙනවා අනුන්ට අයිති යම් කිසි වස්තුවක් තියෙනවා ගාමගතංවා අරඤ්ඤගතංවා එක්ක එක තියෙන්නේ ගමේ එහෙම නැත්නම් එක තියෙන්නේ ආරණ්‍යේ ඒ නොදුන්න දේ තෙය්‍ය සංඛාතං ආදාතා හෝති සොර සිතින් ඒදී ගන්නවා ඒක තමයි කය මුල් කරගෙන කරන අධර්මයේ හැසිරීම කය මුල් කරගෙන කරන විෂමාචාරය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා කාමේසු මිච්ඡාචාරී කාමයන්හි වැරදි ලෙස හැසිරෙනවා යාතා මාතුරක්ඛිතා මව විසින් රකින්න කෙනෙක් ඉන්නවා පිතුරක්ඛිතා පියා විසින් රකින්න කෙනෙක් ඉන්නවා මාතා පිතුරක්ඛිතා මව්පියන් ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා භාතුරක්ඛිතා සහෝදරයන් විසින් ආරක්ෂා කරන ज्ञान के ने किन्नो भगिनी रक्षिता सहोदरियन आरक्षा करने के ने किन्नो ज्ञाति रक्षिता නෑදෑයින් ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා. ගොත්තරක්ඛිතා ගෝත්‍රයෙන් ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා. ධම්මරක්ඛිතා ගුණධර්මයන්ගෙන් රැකිලා ඉන්න කෙනෙක් ඉන්නවා. සස්සාමිකා ස්වාමියා ඉන්න කෙනෙක් ඉන්නවා. සපරිදණ්ඩා ඒ කියන්නේ විවාහය පිණිස වෙන් කරපු කෙනෙක් ඉන්නවා. අන්තමොසු මාලාගුණ පරික්කිත්තා යටත් පිරිසෙන් මල් මාලයක් දැල් හරි වෙන් කරපු කෙනෙක් ඉන්නවා. එබඳු කෙනෙකුට චාරිත්තං ආපජිතං එබඳු කෙනෙකුගේ තියෙන ඒ ආරක්ෂාව තියෙන කෙනා සමග වරදෙහි බැඳීම කාමේසු මිච්ඡාචාර. ඔන්න බුදුරජාණන් වහන්සේ කාමේසු මිච්ඡාචාර සිල්පදේ තෝරා තියෙන ආකාරය. මොකද එහෙම මම ඒ පාලි පාඨයේ දිගටම කිව්වේ කාමේසු මිච්ඡාචාරකම සමහරු කියනවා මේ කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදේ කැඩෙනවලු කරෝල කෑවත්. හාල් මැස්සෙක් කැවුනොත් ඉවරයි. තුන්වෙනි සිල්පදේ කැඩුනා. එතකොට දන්නේ නැති අය මේවට රැවටෙනවා. සමහරු කියනවා ටීවී බැලුවාම සිල්පදේ කැඩෙනවා කියලා. දැන් මම මේකයි මේ පාලියකම කිව්වේ. එතකොට කවුරුත් එහෙම මේ අතරමං වෙන්න ඕන නැහැ. එතකොට ඒවංකෝ ගහපතයෝ ත්‍රිවිධං කායේන ගෘහපතිය මේ විදිහට තමයි කායින් තුන් ආකාරයකට අධර්මචර්යාව විෂමචර්යාව යෙදෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වීරංජක ගෘහපතියන්ට කියනවා ගෘහපතිය වචනෙන් අධර්මයේ හැසිරෙනවා සමහරු විෂම හැසිරීමේ යෙදෙනවා චතුබ්බිරං ඒ කියන්නේ සිව් ආයුරකින් සතර ආකාරයකින් එක්කෙනෙක්ව බොරු කියනවා. සභාවට ගිහිල්ලා පිරිසට ගිහිල්ලා නෑදෑයන් මැදට ගිහිල්ලා සෙනග මැද්දට ගිහිල්ලා එයාගෙන් අහනවා ඔබ මේක දන්නවාද? එයා දැනගෙන කියනවා දන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඔබ මේක දැක්කද කියලා අහනවා. එයා දැක්කලා කියනවා දැක්කේ නැහැ කියනවා. එතකොට ඒ කියන්නේ දැන් සමහරට සාක්ෂි අහනකොට එයා අල්ලස් ගන්නවා. අල්ලස් අරන් කියනවා දැක්කේ නැහැ කියාපන්. එතකොට එයා මොකද කියන්නේ? අනේ මම දැක්කේ නැහැ කියනවා. දන්නේ නැහැ කියාපන් කියනවා. එතකොට එයා ගිහිල්ලා කියනවා සභාව මැද්ද ගිහිල්ලා අනේ මම කිසියම් දෙයක් මේ ගැන දන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට අත් හේතුව තමාට වාසියක් පිණිස හෝ පර හේතුව අනුන්ට වාසියක් පිණිස හෝ ආමිස කිංචික්ක හේතුව කිසියම් ලාභයක් ලබා ගැනීමට හෝ සම්පජාන මුසා වාසිතා හොති. දැන දැන බොරු කියනවා නම් ඒක තමයි වචනයෙන් සිද්ධ වෙන අධර්මචර්යාව. ඒක ලෝකේ හරියට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිසුනා වාචා පිසුනු බස් කේලම්. කේලම් කොහොමද කියන්නේ? ඊතෝ සුත්‍රා මෙතනින් අහගන්නවා. හොඳට කන් දීලා අහගෙන මතක තබාගෙන අමුත්‍රාක්කාට ඊටද ගිහිල්ලා කියනවා ඉමේ සම්බේදාය මේගොල්ලංග බිඳවන්න. ඊළඟට මොකද කරන්නේ? එතෙන්ද කියලා කියනකොට අමුත්‍ර වාසුත්තා එතනින් හොඳට අහගන්නවා. ඉමේ සංඝක්කාතා ඒක ඇවිල්ලා මෙහි ඇවිල්ලා කියනවා. වාහන අරන් එනවා මෙහි. ඇවිල්ලා මෙහි කියනවා අමු සම්බේදාය අරගොල්ලන්ව කොටවන්න. ඉති සමග්ගානං වා බෙත්වා මේ විදිහට සම්බගි ඌවන්ව කොටවනවා. බින්නානං වා අනුප්පදාතා කෙටවිච්ඡායව වෙන් කරනවා. තව වග්ගා රාමෝ කට්ටිව වෙන් කර කර බිඳෝ බිඳෝ ඒකටම ඇලිනවා. වග්ග රතු ඒකටම ඇලිනවා. බිඳෝ බිඳෝ වග්ග නන්දි ඒ කොටවන එකට ආස කරනවා. වග්ග කරමින් වාචම් වාසිතව කට්ටිය බිඳි බිඳි යන්න කොටනේවා කියෝ කියෝ ඉන්නවා. කෙට වෙන ඒවා. එතකොට ඒ මොකද්ද? වචනයෙන් අධර්මයේ හැසිරීම අධර්මචර්යාව විෂමචර්යාව තමයි මෙතන අහපු දේ අතන්ට ගිහිල්ලා කියනවා. එතන අහපු දේ මෙතනට ඇවිල්ලා කියනවා. මේක කේලම. එතකොට කේලම් නොකියා ඉන්න නම් එයාට යම්කිසි පිනක් තියෙන්න ඕනේ. ඇයි සුගතිය යන්නේ පිනක් ඕනේනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරුසා වාචෝ කෝපනහුතියා පරුස වචන කතා කරනවා. කරකස කරකස අහන්න අමාරු අනිත් අයට කෝපය ඇති වෙන ක්‍රෝධය හටගන්න සිත කලබල වෙන සිත විසිරෙන සිත ඇවිස්සෙන වචන කතා කරනවා. එතකොට ඒක වචනයෙන් කියන අධර්ම චර්යාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්පප්පලාපි හිස් වචන සම්පප්පලාප අකාලවාදී කියන කිසිම ඔව් අපිට ගැළපෙන්නේ නැති කිසි වැදගම්මකට නැති අභූතවාදී මේ සිදුවෙච්ච දේවල් නෙමෙ කිසිම වැදගම්මකට නැති අනත්ත්වවාදී කිසිම ඔව් අයහපතට හේතුන කිසි යහපතක් නැති අධම්මවාදී අධර්මයට හේතු වෙන අවිනේවාදී කිසියම් හික්මීමකට අදාළ නැති අනිධානවතින් කොටින්ම කිසිසේත් මතක තබා ගන්න ඕන නැති දේවල් කියනවා කියනවා ඉවරයක් නැහැ. ඒක මොකද්ද? සම්පප්පලා. මේ කාලේ තියෙනවා තම මාසයක් දෙකක් යනකම්. කෙලවරක් නැහැ නේ? එතකොට ඒ මොනවද? සම්පප්පලා. මේවා මොනවද? වචනයෙන් කෙරෙන අකුසල්, අධර්මචර්යාව, විෂමචර්යාව. එක එක්කෙනා කුටුනවා, කේලම් කියනවා, අවුස්සනවා, ගිනි තියනවා. හනුමන්තටවත් එච්චර වේගෙන් ගිනි තියන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? මේවා අධර්මචර්යාව. මේ හේතුව නිසා එයා නිර්යන්නේ, අපාගත වෙන්නේ. අපරාධ මනුස්ස ලෝකෙට එන කෙනා මේ ලෝකෙට පැටලිලා නිකන් අපාගත වෙන්න කරුණු කාරණා සම්පාදනය කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ මනස අධම්මචාරී විෂමචාරී. මනසිනුත් අධර්මචාරී වෙනවා කෙනෙක් අධර්මයේ හැසිරෙනවා තුන් ආකාරයකින්. ඉද ගහපත ඒකච්ච අභිජ්ජාලෝති. මේ කෙනෙක් ඉන්නවා අභිද්‍යාවෙන් යුක්තයි. කොහොමද? යන්තම් පරස්ස පරිවිතූප කරන අනුන්ගේ වස්තුවක් තියෙනවා. අනුන් සතු දෙයක් තියෙනවා. අනුන්ගේ එක දීපලක් තියෙනවා. එක්ක අනුන්ගේ වස්තුවක් තියෙනවා. තන් අභිජ්ජිතාවෝති. ඒ ගැන ගිජුකමකින් පතාගෙන ඉන්නවා. අහෝ වතයන් පරස්ස. අනේ අසවලා ළඟ යමක් අර අසවදේ ඇද්ද? තම් මම අස්සාති. ඒක මට ලැබේවා. එතකොට ඒක මොකද්ද? ඔව් අනුන් සතු දෙය තමා සතු වේවා කියන එක මනසින් අධර්මයේ හැසිරීමයි. මේක ලෝකෙ තදේට තියෙනවා. මේ මනසින් අධර්මයේ හැසිරෙන එක දරුණු විදියට තියෙනවා. ව්‍යාපන්න චිත්තෝ. ඊළඟට එයා තරහ සිතින් වාසය කරනවා. පදුච්ච මනසංකප්පෝ. දූෂිත වෙච්ච සිතිවිලි වලින්. දූෂිත වෙච්ච සිතිවිලි වලින් වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? ඉමේ සත්තා හඤ්ඤන්තුවා. මේ සත්වයෝ නැසෙත්වා. වජ්ජන්තුවා වෙනසෙත්වා. උච්චජ්ජන්තුවා නැත්තර නැතිවෙත්වා. විනස්සන්තුවා විනාශවෙත්වා. මාවා අහේසුන් ඉති. මෙවුන්ට නම් හරියන්න එපාය කියලා. දැන් බලන්න මේ ද්වේෂ සාගිත මිනිසයා අද මේ යුද්ධ කෝලාහල වෛර පල්ලි ගැනීම් මේ එකිනෙකාට විරුද්ධව ගෝසාමි උක්‍රම හේතු මේ මානසික අධර්මයේ හැසිර මේක හරි මේ පිරිහෙන සමාජ ක්‍රමයක් තමයි තව ඉස්සරහට තියෙන්නේ. ඉතින් මේ එහෙම මේ උන්ට නම් ඉන්න ලැබෙන්න එපා කියලා ද්වේෂයෙන්ම ඉන්නවා. එතකොට මේක මොකද්ද? මානසින් අධර්මයේ හැසිරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිච්ඡා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දැක්ම වැරදීම. වැරදි දැක්ම. විපරීත දස්සනෝ. විපරීත දැක්ම. මොකක්ද? නත්ති දින්නම්. දුන් දෙයක විපාකයක් නැහැ. යාගයක විපාකයක් නැහැ. අපූපස්ථානයක විපාකයක් නැහැ. කර්මයන්ගේ සැප දුක් ඵල විපාක දීමක් නැහැ. මේ ලෝකේ කියලා එකක් නැහැ. පරලෝක කියලා එකක් නැහැ. අම්මා කෙනෙක් කියලා විශේෂ කෙනෙක් නැහැ. පියා කියලා විශේෂ කෙනෙක් නැහැ. දැන් බටහිර රටවල නම් ඒක ඇවිල්ලා තියෙන්නේ නේ. අම්මා තාත්තා කියලා එකක් නැහැ. දැන් දෙමාපියන්ට ළමයෙකුට දෙමාපියෝ තරවටුකොළු තේල මැඬ පුළුවන් ගිහිල්ලා නඩු මාර්ගයට බහින්න. ඉතින් ඒ නිසා මේ ඕපපාතික සත්වයන් නැහැ. මේ ලෝකේ අවබෝධයකින්ම දේශනා කරන සම්‍යක්ගත සම්‍යක් ප්‍රතිපන්න වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැහැ. මෙන්න මේ මතේ මේ විපරීත දැක්ම මනසේ තියෙනකන් මොකද වෙන්නේ? මේ මෙයාට කිසිම, ඒ කියන්නේ මෙයාගේ සිද්ධ වෙන්නේ මොකද්ද? අධර්මයේම ඇසිරීම, විෂමාචාරයේ සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකයි ගෘහපතිය කෙනෙක් මරණයට පත් වෙලා ඔව් කය බිඳිලා නිරේ යන්න හේතුව. දැන් එහෙනම් එතකොට අපිට මේක මතක තියෙනවා නම් දැන් අපි සමහරංග හොඳට පිං කරන අම්මලා අපිට මුණ ගැහෙනවා. අම්මලා ගැන දැන් අම්මලා දැන් කොහෙද යන හිතන් අනේ දන්නේ නැහැ කියන කොහේයිද කියලා. ඇයි කියලා අහනවා. මොකද කියන්නේ ඒගොල්ලෝ? අපි දන්නේ නැහැ කියනවා දැන් අපි හොඳට පිං කරගෙන ඉන්නවා. ඔව් ස්තුතිසිත තමයි කියනවා වැඩ ගැල්ල. ඔව් ඒ ස්තුතිසිත අපිව කොහේගෙන ඒ කියන්නේ මේ වගේ බුද්ධ දේශනා ඇහුවා නම් දන්නවා මේ යම් කිසි කෙනෙක් නිරේ හෝ ප්‍රේත ලෝකේ හෝ තිරිසං අපාය හෝ යනවා නම් යන්නේ අධර්මචර්යා විෂමචර්යා අධර්මී හැසිරීම හේතුවෙන් විෂමාචාර හේතුවෙන්. දැන් මේ විෂමාචාරය තමයි විස්තර කළේ. කයින් ආකාර තුනකින් වෙනවා, වචනෙන් ආකාර හතරකින් වෙනවා, මනසින් ආකාර තුනකින් වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් මේ කෙනා කයින් ආකාර තුනකින් වචනින් ආකාර හතරකින් මානසික ආකාර තුනකින් අධර්මයේ විෂමචර්යාව ඇසිරෙමින් ඉන්නවා. එතකොට යා කැමැති වුණත් අකමැති වුණත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? නිරේ ඉපදීමයි. එහෙම නැත්නම් තිරිසං අපායේ ඉපදීමයි. ප්‍රේත ලෝකයේ සතර අපායට යෑමයි. එතකොට සතර අපායට යන්න වමනා කරන විදිහේ ක්‍රියාව කොහෙන්ද සිද්ධ වෙන්නේ? තමාගෙන්. ඇයි බුදු දේශනාවේ තියෙනවනේ ඔබට මතකද දේවදූත සූත්‍රය? දේවදූත සූත්‍රයේ අර යම රජුරු අරයට කියන්නේ කරන්න දෙයක් නැහැ, වාගේ චුතිසිතේ තමයි මේ පස්සේ උනේ කියලා. එහෙමද කියන්නේ? මේවා ඔයා මනුස්ස ලෝකෙින් දෙද්දී ඔයාට මෙන්න මේවා ඔයා කළා තියෙනවා. එයා මේවා කියලා තියෙනවා. එයා මේ විදිහට කටයුතු කළා තියෙනවා. මේවා ඔයාගේ නෑදෑයෙක් කළා නෙවෙයි, ඔයාගේ ගුරුවරු කළා නෙවෙයි, ඔයාගේ යාළු මිත්‍රයෝ කළා නෙමෙයි, ඔයාගේ දරුවෝ කළා නෙමෙයි, ඔයාගේ නෝනා කළා නෙමෙයි. මේක කළේ කවුද? ඔයාමයි කළේ. ඒ නිසා කරන දෙයක් නැහැ කියනවා. එතකොට මේ ක්‍රියාවක ඵලයක්. ක්‍රියාවක ඵලයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕන ඕක කියනවා. අධර්මචර්යාව, විෂමචර්යාව කියනවා. නිරේ යන්න, ප්‍රේත ලෝකේ ආදී යන්න හේතු වෙන්නේ. දැන් බලන්න මේ සමහර විට කෙනෙකුට මේ තද බල විදියට මේවා හේතු වෙනවා. මේ මොකද්ද? මේ මිත්‍යා දෘෂ්ටි වීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මිත්‍යා දෘෂ්ටික කෙනාට නිරයත් තිරිසන් යුණයත් විතරයි කියනවා තියෙන්නේ. ඇයි හේතුව? ඒ දෘෂ්ටිය වැරදි නිසා එයාට හරි මතයකට ඇවිල්ලා එයාගේ ජීවිතේ සකස් කරගන්න අවස්ථාවක් නැතිවීමෙන් තමයි ඒක සිද්ධවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වේරංජක ගෘහපතිවරුන්ට, ගෘහපතිවරුනි, ධර්මයේ ඇසිරීමත් ධම්මචර්යා සමචර්යාවක් තියෙනවා. ධර්මයේ හැසිරීම කයෙන් තුන් ආකාරයි, වචනෙන් සතර ආකාරයි, මනසින් තුන් ආකාරයි. කයින් තුන් ආකාරයක විස්තර කරනවා. පානාතිපාතම් පහාය, සතුන් මැරීම අත්හරිනවා යා. පානාතිපාතා පටිවිරතෝ හෝති, සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවා. නිහිත දඬෝ, සතුන් මරන්න ගන්න දඬුමුගුරු එයා බැහැර කරනවා, අත්තරිනවා. නිහිත සත්තෝ, ශාස්ත්‍ර කියන්නේ ආයුධ, ආයුධ අත්තරිනවා. ලැජ්ජී, ලැජ්ජයි, සතුන් මරන්න එයා ලැජ්ජයි. දයාපන්නෝ, දයාවෙන් වාසය කරනවා. සබ්බ පාන භූත හිතානුකම්පී, සියලු ප්‍රාණීන්ට හිතානුකම්පීව වාසය කරනවා. එතකොට සියලු ප්‍රාණීන්ට හිතානුකම්පී වාසය කිරීම තමයි මේ සතුන් මැරීමෙන් වෙන් වෙලා වාසය කරනවා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා සොරකමිනුත් වැළකීලා ඉන්නවා. අදින්නාදානම් පහය, අනුන් සතු දේවල් ගැනීම යා කරන්නේ නැහැ. ඒක අත්තරිනවා. අදින්නාදාන පටිවිරතෝ, දිනුදුන් දේ ගන්නවා කියන එක යා කරන්නේ නැහැ. ඒකෙන් යා වළකිනවා. එතකොට තියෙනවා නම් අනුන් සතු දෙයක් පරවිත්තුප කරන අනුන් සතු යම් කිසි වස්තුවක් ගාමගතං වා අරඤ්ඤගතං වා, ගමේ හෝ අරණේ හෝ ඒව නොදුන් දෙයක් සොරසිතින්නම් එයා ගන්නෙ නෑ. ඒක තමයි යාගේ කයින් ධර්මයේ හැසිරීම. කයින් ධර්මයේ හැසිරීම. ඊළඟට යා කාමයන්හි වරදවා හැසිරෙන්නේ නෑ. මව් රකින්න කෙනෙක් වේවා, අවුරකින් තැනැත්තියක් වේවා, පියා රකින්න තැනැත්තියක් වේවා, මව්පියන් රකින්න තැනැත්තියක් වේවා, සහෝදරය රකින්න තැනැත්තියක් වේවා, සහෝදරී රකින්න තැනැත්තියක් වේවා, ඥාතීන් රකින්න තැනැත්තියක් වේවා, ගෝත්‍රයෙන් රකින්න තැනැත්තියක් වේවා, ධර්මයෙන් රකින්න තැනැත්තියක් වේවා, ස්වාමියා සිටින තැනැත්තියක් වේවා, විවාහයට වෙන් කරපු තැනැත්තියක් වේවා, යටත් පිරිසෙන් මල් මාලයක් පළඳල වෙන් කරපු තැනැත්තියක් වේවා, ඒ කිසිම කෙනෙක් සමග ඔව් වරදී බැඳෙන්න යන්නේ නැහැ. මේ කෙනා මේ විදිහට කයින් ධර්මයේ හැසිරෙනවා. එතකොට කයින් ධර්මයේ හැසිරෙනවා කියනවා ආකාර තුනකින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය වචනෙන් ධර්මයේ හැසිරෙනවා. ඒ කියන්නේ යාට ලේසියෙන් බොරු කියලා ලොකු ගාණක් ගන්න පුළුවන්කම තියේදී එයා ඒ බොරුව නොකියා පාඩු විඳිනවා. එයා බොරුවට යන්නේ නැහැ. තමා පිණිස හෝ අනුන් පිණිස හෝ වෙන යම් ලාභ ප්‍රයෝජනයක් පිණිස හෝ ඔව් බොරු කියන්නේ නැහැ. මොකද සමාජය තුළ එහෙම තියෙනවනේ නේ. මේ බොරු කියාපන් ගිහින් අපිට මේ ගාණ දෙන්නම් කියනවා. එතකොට ඒක කරනවා. කේලනුත් එහෙම කියනවා. අතන කියන්නේ අහගෙන වරෙන් ගිහිල්ලා කියන්න මොකද්ද කියලා මේක දෙන්නම් කියලා. එතකොට ඒක කරන්නේ නැද්ද? ඔව් එහෙම කරන්නේ නැහැ මේ මේ මේ අවබෝධය තියෙන එක්කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ කෙනා බොරුවෙන් වැළකිලා වාසය කරනවා, කේලමිනු වැළකිලා වාසය කරනවා. මොකද දැන් මෙතනදී අපි කියනවා කාට හරි තව අපි කාට හරි කෙනෙකුට අඳුරන කෙනෙකුට බයිනවා. බයිට මෙයා ගිහිල්ලා ඒක අනිත්තන ආන් ඔයාට අසවල් කෙනා බැන්න කියලා කියන්නේ. ඇයි කියන්නේ? කිව්වොත් කෙටවීමක් කියලා දන්නවා. එතකොට එතනිනුත් කියනවා විවේචන යනවා. ඒක අහගෙන ඇවිල්ලා මෙතන කියන්නේ දන්නවා ඒක කිව්වොත් කෙට වෙනවා කියලා. එතකොට කෙට වෙන දේවල් කියන්නේ නැහැ. ඇයි කෙට වෙන දේවල් කියන්නේ නැත්තේ? සමග්ගාරාමෝ සමගියට ආසයි. සමග්ගරතු සමගියට ඇලී ඉන්නවා. සමග්ග නන්දි සමගියෙන් සතුටු වෙනවා. සමග්ග කරණින් වාචම් භාසිතා හොති. සමගිය උපදවන සමගිය ඇති කරන වචන කතා කරනවා. ඒක වචනෙන් ධර්මයේ හැසිරීම. ඊළඟට මේ පරුස වචනේ අත්හරිනවා. පරුස වචනේ අත්හරිනකොට යා මොකද කරන්න? යාසා වචනා නීලා. යම් වචන තියෙනවා මින් වැදගත්. කන්න සුඛා කනට මිහිරි සැපයි. ප්‍රේමණීය ඔව් ආදරය තියෙනවා. හෘදයංගම ඔව් හදවත පැහැර ගන්නවා. පෝරි උගත්. බහුජන කන්තා භෝජනයා කැමති. බහුජන මනාපා භෝජනයාට මනාප වූ වචන කතා කරනවා. අන්නේ වචන කතා කිරීම එතකොට මොකක්ද? ධර්මයේ සිරීම. ධර්මයේ සිරීම. සම්පප්පලාපම් පහය සම්පප්පලාප පටිවිරතෝ හෝති. ඔව් හිස් වචන කතා කිරීම අතහැරලා ඒකෙන් වැළකී වාසය කරනවා. කාලවාදී කාලයට වමනාදයක් විතර කතා කරනවා. භූතවාදී ඇත්තක් විතර කතා කරනවා. අත්ථවාදී අර්ථවත්දයක් කතා කරනවා. ධම්මවාදී ධර්මයට අනුකූල දෙයක් කතා කරනවා. විනයවාදී හික්මෙන්න උදව් වෙන දෙයක් කතා කරනවා. නිධාන වතින් වාචම් භාසිතා ඔව් හිතෙහි රඳවා ගැනීමට උදව් වෙන වචන කතා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මුළු සමස්ත ඒ කියන්නේ උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ ලැබූ දවසේ සිට පිරිනිවන් පාන අවස්ථාව දක්වා උන්වහන්සේගේ ජීවිතයේ හැම තිස්සෙම උන්වහන්සේ කතා කරලා තියෙන්නේ මේ වචනේ පිළිබඳව කුසලයේ පිළිතලා නෙමෙයිද? කුසලයේ පිළිතලා උන්වහන්සේගේ සෑම වචනයක්ම මේ සාමාන්‍ය මිනිස්යාව අවිද්‍යාවෙන් මුදවලා විද්‍යාව කරා ගෙනියනවා. ඒ කියන්නේ මිනිස්සයා අවුලෙන් අවුලට පත් කරන්නේ නැහැ. මුලාවෙන් මුලාවට පත් කරන්නේ නැහැ. රැවටීමට පත් කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ සෑම වචනයක්ම යහපතට කතා කරලා තියෙනවා. නමුත් උන්වහන්සේටත් මිනිස්සු අපහාස කළා. අර එක සූත්‍රයකදී අර බද්ධිය ලිච්ඡවේ කියන කුමාරයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු හරියට කියනවා ඔබ වහන්සේ හරි රැවටිලිකාරයෙක් කියලා. මායාවි සමනෝ ගෝතම ඔව් ඔබ වහන්සේ හරි රැවටිලි කාර්යයක කියනවා ආවට්ටණී කියන මායාවෙන් ඔබ වහන්සේ අනිත්‍යව කරකෝල ගන්නවා කියනවා. එතකොට ගන්නවාලු ඉතින් මේ අන්‍ය ආගම්වල ශ්‍රාවකයන් ඔබවහන්සේ හරියට කරකෝල ගන්නලු විරැවටිලි මායාවක් වලින් ඉතින් හැබැයි අපි නම් ඔබවහන්සේට එහෙම කියන්න කැමති නෑ මොකද හේතුව ඒක අපි දන්නේ නැති නිසා මේකේ ඇත්ත මොකද්ද කියලා එතකොට උන්වහන්සේ හරි ලස්සන උත්තරයක් එදා ඒ දුන්නා කිව්වා මේ ලිච්ඡවිවරුනි මේ එක එක්කෙනා කිව්වා කියලා ගන්නේපා කිව්වා මා අනුස්සවේන මා પરම්පරාය પરම්පරාවෙන් ආවා කියලා ගන්නත් එපා කිව්වා මා ඉතිකිරාය මෙහෙම වුණා කියලා ගන්න එපා මා පිටික සම්පදාන පොතේ තියෙන මෙහෙම නෙව කියලා ගන්න එපා කිව්වා මහා බබ්බ රූපතයි බලාගෙන ගියාම මේකත් හරිනි කියලා එහෙම ගන්නත් එපා කිව්වා මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා ගන්නත් එපා කිව්වා මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා ගන්නත් එපා කිව්වා මා ආකාර පරිවිතක් කියන තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන කරුණු මේ අමුණාමුණ ගන්න එපා කිව්වා මා දිටි නිජ්ජානක්කාන්ති තමන්ගේ දෘෂ්ටියේ බැස ගන්න ඕන දේවල් එහෙම ගන්න එපා කිව්වා මා සමනෝ ගරු මේ කියන එක්කෙනා මහා ගරු කර යුතු අපගේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් නෙව කියලා එහෙම ගන්න එපා කිව්වා එහෙම ගන්න එපා කිව්වා ඔබම තේරුම් ගන්න ඒකුවා මෙන්න මේක කුසල් මේක අකුසල් ඊට පස්සේ උන්වහන්සේ මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් සත්‍ය වෙනසෙන ආකාරයත් ඒක නිදහසේ අධ්‍යයනය කරන්න කිව්වා නිදහසේ අධ්‍යයනය කළා ඒක අතාරින්න කිව්වා අලෝභ ආදී සමෝහයෙන් සත්‍ය ආරක්ෂා වෙන ආකාරය අධ්‍යයනය කළ එක පුරුදු කරන්න කිව්වා ඒක මේ එක එක්කෙනා කිව්වා කියලා එහෙම අහුවෙලා ගෙඩි පිටින් ගලින්න එපා කිව්වා දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවල වැදගත්කම තියෙන්නේ ඒකයි මොකද මිනිස්සු හැමතිස්සෙම ස්වාධීන පුද්ගලී බවට පත් කරනවා මේ එක එක්කෙනාට කියලා මේ එහෙම මේ අවුල් කරලා එහෙම දාන්න බෑ බුද්ධ ශාසනේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඒ වචනයෙන් ධර්මයේ ඇසිරීම වචනෙන් ධම්මචර්යාවේ යෙදීම වචනෙන් ධම්මචර්යාවේ යෙදීම ඊළඟට දේශනා කරනවා ගෘහපතිය මනසිනුත් ධර්මචර්යාවේ යෙදෙන්න පුළුවන් කියනවා මනසිනුත් ධර්මයේ ඇසිරෙන්න පුළුවන් කියනවා මනසින් ධර්මයේ ඇසිරෙන්නේ මෙහෙමයි කියනවා අනුසතු දේවල් තියෙනවනේ ඒව දැක්කලා අනේ මේවා මට ලැබෙන්න ඕන කියන අදහසට යා එන්නේ නැහැ මේක එතකොට දියුණු මානසිකත්වයක් නේ අනුන්ගේ දෙයක් තමන් කඩා වඩා ගන්න කල්පනා කරන්නේ නැහැ එතකොට අනුන් අයිති දෙයක් එයාගේ වෙන් කළා තමන් ගාවට ගන්න කල්පනා කරන්නේ නැහැ එතකොට මේ ඒ කල්පනා නොකිරීම දියුණු මානසිකත්වයක් ඒක තමයි අවිද්‍යාව නැහැ කියලා කියන්නේ. අවිද්‍යාවෙන් තොරව වාසය කරනවා. ඊළඟ අපදුච්ච මනසංකප්පු මේ ප්‍රදූෂ්‍ය දූෂිත අදහසක නැතුව තරහ නැතුව අභ්‍යාපන්න චිත්තෝ තරහ නැති සිතින් යා වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? මේ සත්තා අවීරා හොන්තු මේ සත්වයෝ වෛර නැත්තෝ විත්වා අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ විත්වා අනීගා හොන්තු දුක් පීඩා නැත්තෝ විත්වා සුඛියත්තානම් පරිහරන්තු සුවසි ජීවත්වෙත්තා මේ විදිහට හිතනවා කියනවා සත්‍යයන් ගැන මේ සත්‍ය වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසි ජීවත්වෙත්වා කියලා මේ විදිහට කියනවා මේ සත්‍ය ගැන හිතන්නේ අර කලින් හිතුවේ කොහමද මේ සත්‍යෝ නැසෙත්වා වෙනසෙත්වා බංග වෙත්වා කියලා හිතනවා එතන මේකේ හිතුවේ කොහමද මේ සත්‍යෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්‍රා දුක් පීඩා නැත්තෝ විත්‍රා සුවසේ ජීවත් මේක කියනවා ධර්මයේ හැසිරීම මේ මනසින් ධර්මයේ හැසිරීම කියනවා එතකොට මනසින් ධර්මයේ හැසිරීමට අයිති සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා මෙතන කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඒ තමයි දුන්දේ විපාක තියෙන පුංචි දෙයක් දුන්නත් ඒක විපාක හම්බ වෙනවා පොඩි කෙනෙකුට පුංචි උදව්වක් කළා විපාක හම්බ වෙනවා අර එක තැනක මට මතකයි තියෙනවා එක පොතක එඩ්ගා කේසි කියලා කෙනෙක් ගැන වර්ජිනියාවේ ඉඳලා තියෙන එඩ්ගා කේසි ඔව් එතකොට එයා එඩ්ගා කේසි කාට ඇවිල්ලා තියෙනවා එක සුරූපිනියක් එයා කරන්නේ එයාගේ අර අත්වලට මාල වලලු දාලා මිනිස් ෆොටෝ අරන් යනවා එයාගේ රස්සාව ඒකෙන් තමයි එයා හම්බ කරන්නේ ඒ කියන්නේ එයාගේ අත්වල ඇඟිලි ඔක්කොම ලස්සනට පිහිටලා තියෙනවා ඊට පස්සේ එඩ්ගා කේසියාට කියනවා ඔබ මීට කලින් ජීවිතයක කරපු දෙයක් දැන් ඔබ විඳිනවා वो मीट खालीन जीवित के तापस यक्कीला ये तापस आरामी वैसी के लिए हेदुआ वो भी वो याद देखे एक तमाम की ना मैं लास्ट आद्य का कुबड़ लेबुनी इधर जाम बालांड ये या समाहरे टेक कर लेती है ना खारुना भी माइत्री फिर हितल नेतु ऐती है कि विपाक लबे वाके ला ना वो थारीविधि टेआई का खला थारीविधि टेक खला ये मेन हिसा दें आप इधर सामादिति थी ना नंगे यार के ने कुटे वैराद प्रयोजन तू देने लूनु नेतु दे इधे एम्बुल नेतु दे इधे ऐ लूनी एम्बुल हो जाएगा न हिमालय इरिसिनांसिलत पाल है टेनो नहीं दे इरिसिनांसिलत हिमालय दल पहाले टा वाड़ी ने वालो लोन एम्बुल सेवन अत्था है लूनी एम्बुल सेवी में पिनी से तिंगे निसा आरे देने किना एक दान नवा ये देना दे विपाक उपकार किरी में विपाक तीनों सेवे विपाक तीनों ये लंगटे होंदा क्येवा नारक क्येवा याम किसी कार्य में कुनानं एक ही सापदु लेबिनो मेलो की केले का तीनों पारलो की केले का तीनों ओ आम्मा केले के निक इन्नवा तात केले के निक इन्नवा ये लंगटे ओपपाति के साथ के लकोटे साथ इन्नवा इलंगटे में जीवित अवबोधिम लोके के नवबोध करेगने देशनाके में बुद्धोरु के लकोटे साथ इन्नवा की इन विश्वासी दिन मनुष्य आते इतां इकमनिंग लकु ज्ञानियक लबागंदे पुलवांग यार निवृत्ति विन्द पुलवांग इकमंटे जीविते हदागंदे पुलवांग इलंगटे वायर क्रोध ने आप या यानो यानं कट आप यानि आप ये कतकर उपदेश वाल पौधी ये बैंड करनी यानो वा इति ये निशा मेक दान नो या एक तमाय आगे थी ना सम्मादित्य एक तमाय दम्मचारी धर्मी हैसिरी में तो कोरे धर्म बालन में धर्मी हैसिरी में क्या नहीं का आप इट करने बेरी दे बुद्ध रजान नुहासी में धर्म हैसिरी में क्या नहीं मरणी मत्ति किन्हें दिव्यांगत्रित अन्य मरणी मत्ति किन्हें दिव्यांगत्रित अन्य मेंने में दार्मिक दंग इतु करे मेतनात बुद्ध रोजानवासी आगे के लिए सुगति ये टियाने नहीं इधर सुगत दम्मी का कुछ रागे कराल कीरन अंगुन्ना सिद्धेश्वरा करनो ग्रहपति ये दम्मचारी किन्हें क्षमती ना मरणी मत्ति ममा मानुसुलो की देर राज्य पावल के मांग उपदिन ने क्या मती की गला या हितागर इन्ना ना गया ठीकत पुलवान किया इलंगटे मारनी मत्ते या ठीतीरों नंग येल ब्रह्मकमन पावल के उपदिन ने केला या ठीकत पुलवान किया इलंगटे महादानवत ग्रहपति पावल के उपदिन ने या आशावत्ती ने वाला एकत पुलवान किया इधर वस्य आकंक की ये ची गहापति या ठीतेरों ना गाने मन हरियासाई चातुम महाराज के दिवेलो की उपदीन ने ठानं को पनी तंग विज्ञति एकात पिन्न पड़वां केनो चातुम महाराज के दिवेलो के मांगो पदीन नोने के लिए तो एकात पिन्न पड़ा दम बलने में बुद्ध रजानों से में देशना वाले दिवेलो उपदीन ने मनुष्य आठ उन्नत करवानी नहीं दे ये तो बस देशना एकत पुलवां किनो तंकी सहेतु एकड हेतु मुकाद्दे तथाही सो दम्मचारी समचारी या दार्मी हैसुरुना ये विदियत सामा हैसिरी में को ये दुना ये विदियत एनीसा याद पुलवां कामती ये नहीं दम बनाने दम आपी हेम दार्मी हैसिरी नेतु दार्मी हैसिरी में समचारी नेतु आपी दिवेलोकोल टापा हासे करलु हनी बे दिवेल उत्पल वेला पिंकर का नबे मांदबुद्ध दिखाई यही धर्मी आबुद्ध कर का नबे मंगल ये तो कुछ बालन है मैं हरिये ठिकाने में धर्मचारिया व समचारिया व देना किन्ह द धर्मचारिया व मकाद के लिए दान नित्ने समचारिया व दान नित्ने आधर्मचारिया व दान नित्ने विषमचारिया व दान नित्ने कियान नंगवाली क्यों नो � එතකොට යම් කිසි කෙනෙකුට ආසහිත වුණොත් යාම දිව්‍ය ලෝකෙ උපදින්න එයාට යාම දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන් කියනවා මේ ධම්මචර්යාවේ සමචර්යාවේ ඇසිරීම නිසා. එතකොට යම් කිසි කෙනෙකුට ආසහිත වුණොත් තුසිත දිව්‍ය ලෝකෙ උපදින්න එයාට ඒකත් පුළුවන් කියනවා ධම්මචර්යාවේ සමචර්යාවේ ඇසිරෙන නිසා. එතකොට යම් කිසි කෙනෙකුට හිතුනොත් නිම්මාන රති දිව්‍ය ලෝකෙ උපදින්න එයාට ඒකටත් පුළුවන් කියනවා ධම්මචර්යා සමචර්යා නිසා. එතකොට කෙනෙකුට හිතුනොත් පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ උපදින්න එයාට පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන් කියනවා ධම්මචර්යා සමචර්යා නිසා. දැන් මේ පරිනිම්මිත වසවත්ති කියම සමහර හිතන් ඉන්නේ මාහරයන් ඉන්නේ කියලා. ඇයි වසවත්ති කියන වාචනයල වසවර්ති කියලා බුදුරජාන් වහන්සේත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ වසවර්ති කියන එකේ තේරුම මොකද්ද? අන් අයව වසඟේ පවත්වන කියන එක. එතකොට මේ ඒකෙන් අදහස් කරන්නේ මේ මාර්යා එහෙ නෙවෙයිලා ඉන්නවා කියලා. බ්‍රහ්මකායිකානං දේවානං සාමිතා උප්පජ්ජේ යන්ති ඨානං කෝපනිතං විජ්ජති. එතකොට මේ බම්බලව උපදින්න ඕනි කියලා අදහස් කරගෙන ධම්මචර්යාවේ සමචර්යාවේ හැදෙනවා නම් ඒකත් පුළුවන්. දැන් එතකොට පින්වතුනි අපිට මේවෙන් එකක් පැහැදිලි. මේ නිවන් මඟ වේවා සුගති ගමන වේවා නිවන් මඟ වේවා සුගති උපතේ වා දෙකම පටන් ගන්නේ ධම්මචර්යාවෙන් සමචර්යාවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊරවස යාට හිතුනොත් අනේ මම හරි ආසයි ආභස්සර දිවී ලෝකෙ උපදින්න කියලා. එයාට ඒකත් පුළුවන් කියනවා. අනේ මම කැමති අප්‍රමාණ සුභ ස්පරිත්ත සුභ සුභකින්න වේහප්පල අවිය අතප්ප සුදස්ස සුදස්සි යකනිට මේ දිවි ලෝක වල යන්නත් මං කැමතියි කියලා කෙනෙක් හිතනවා නම් ඒ කෙනාටත් පුළුවන් කියනවා එයා ධර්මචාරී සමචාරී නම්. ඊළඟට කෙනෙකුට ආකාසානං ඡායතනි විඥානං ඡායතනි ආකින්චඤ්ඤායතනි නිවසඤ්ඤා නාසඤ්ඤායතනි උපදින්න ආසනං ඒකත් පුළුවන් කියනවා මේ ධම්මචාරී සමචාරී නම්. ඊළඟට දේශනා කරනවා ආකංකේයචී ගහපතයෝ ධම්මචාරී සමචාරී ගෘහපතිවරුනි ධර්මයේ හැසිරෙන එක්කිනා සමචාරී හැසිරෙන එක්කිනා කල්පනා කරනවා නම් අහෝ වතාහං ආසවානං කය අනී මම ආශ්‍රවයන් ෂේකොට අනාසවං චේතෝ විමුක්තිං අනාශ්‍රවෝ චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තිං ප්‍රඥා විමුක්තියත් දිත්තේව ධම්මේ මේ ජීවිතේදීම සයන් අභිඤ්ඤා සච්චිකට්ඨා සුඛිය ඥාණයෙන් අවබෝධින් සාක්ෂාත් කොට උපසම්පජ්ජ විහරන්ති මේ ජීවිතේදීම මම මේක කරගන්න ඕනේ කියලා කල්පනා කරනව නම් තානංකෝ පණිතං විජිත ඒකත් වෙන්න පුළුවන් කියනවා. තං කිස්ස හේතු ඒකට හේතුව මොකද්ද? තථායිසු ධම්මචාරී සමචාරී. ඒ විදිහට යා ධර්මේ හැසිරීම සම හැසිරීම නිසා. එතකොට දැන් බලන්න පින්වත්නි මේ ලෝකයේ කෙනෙක් මේ යම්තාක් සත්වයන් නිරේ ඉපදිලා ඉන්නවනම් තිරිසංගතව ඉන්නවනම් ප්‍රේත ලෝකේ ඉන්නවනම් මේකට හේතුව මොකද්ද? අධම්මචාරී විසමචාරී වීම. ඉතින් මේ ලෝකයේ කෙනෙක් උතුම් මිනිස් කුලවල ඉපදිලා ඉන්නවනම් දෙවියන් අතර ඉපදිලා ඉන්නවනම් බඹුන් අතර ඉපදිලා ඉන්නවනම් මාර්ගඵල ලබනවනම් නිවන අවබෝධ කරනවනම් ඒකට හේතුව ධම්මචාරී සමචාරීම. ඒ නිසා නේද බුදුරජාණන් වහන්සේ හැමතිස්සම පෙන්වේ ධර්මයටම ප්‍රශංසා කළේ. උන්වහන්සේ ධර්මයටමයි නේ සැලකුවේ. ධර්මයටමයි ප්‍රශංසා කළේ. උන්වහන්සේ දැන් කොච්චරද කියන්නේ අහනවා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ පිරිනමන් පැවට පස්සේ මේ ශ්‍රාවකයන්ට ශාස්ත්‍රුන් වහන්සේව දැකගන්න නැහැ. ඒකට කියනවා මෙහෙම. දැන් භාග්‍යතුන් වහන්සේව දකින්න එක එක නානා දිසාවලින් භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න පැමිණෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න නානා දිසාවලින් භික්ෂුන් වහන්සේලා පැමිණුණාම ඒ භික්ෂුන් වහන්සේලා සමග අනිත් නවක භික්ෂූන්ට ධර්ම කතාවේට අවස්ථාව ලැබෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ඒ අයට ධර්මයේ අවබෝධ වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ එතකොට මේ භික්ෂුන් වහන්සේලා කවුරු බැහැ දකින්න යන්නද? එතකොට බුදුරජාණන් වහන්සේ යන්නේ ඒ මොහොතේ තමයි වදාළේ ආනන්දේ ස්තූපාර පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා. එළ විස්තර කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යම් තැනක තථාගතයන් වහන්සේ ඉපදුනාද යම් තැනක තථාගතයන් වහන්සේ සම්බෝධියට පත් වුණාද යම් තැනක තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළාද යම් තැනක තථාගතයන් වහන්සේ පිරුණන් පැවිදි මේව සදහමත් කුල පුත්‍රය බලන්න යන්න ඕන කියන ඒ මොකටද ඒ කිව්වේ කල්යාණීත්‍ර සම්පත්තිය මුණගස්සන්න එතනදී අද කරන්නේ අපි ඉතින් ගිහිල්ලා එක එකෙන් රවාගෙන ගිහිල්ලා එනවනේ ඇඳගෙන දන්නේ නැහැ නන්නාඳුන් නැහැ කියලා එක එක කණ්ඩායම්කට අපි වෙන වෙනම ඇඳගෙන යනවා කල්යාණීත්‍ර සම්පත්තිය මුණගැසෙන්න ඒක බුදුරජාන් වහන්සේ කළේ මොකද අර පස්සෙට තමයි ඒක උත්තරය දුන්නේ භාග්‍යතුන් වහන්සේ නැති කාලෙක එනේ නානා ප්‍රදේශ වලින් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එනවා එතකොට පිරිසට අවස්ථාව ලැබෙනවා ධර්ම කතාවේ යෙදෙන්න කල්යාණීත්‍ර සම්පත් කල්යාණීත්‍රන්ගේ ආශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා ඒ රහතන් වහන්සේලා එකතු වෙලා ඒ එකතු වෙච්ච එකතු අය මොකද කියන්නේ ධර්මීය කතාවක උනන්දු කරනවා ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා දැන් ශාස්ත්‍රඥ වහන්සේ පිරිනම් පැවට පස්සේ ඒ අවස්ථාව කෝ කියනවා. ඒතර ඒ අවස්ථාව ලබා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර තැන් වලට යන්න කිව්වේ. මේ සතර තැන් වන්දනා කරන්න කිව්වේ. එතකොට බලන්න දැන් මේකට මේ ඔක්කොම උඩු යටිකුරු වෙලා අවසానයි. ඉතින් දැන් අපිට ඉතුරු වෙලා ඒ තියෙනවා අපි වාසනාවට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා. ඉතින් මේ දේශනා අපි තේරුම් අරගෙන අපි මේ ආශ්‍රින් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේ මේ ශ්‍රාවකයන්ව උනන්දු කෙරෙවි ධර්මයේ හැසිරෙන්න මක් නිසාද ඇයි කියලා ඔබට මේ දේශනාවල් අහනකොට පැහැදිලි වෙන ඇති දැන් සතර අපාය කෙනෙක් උපදින්නේ මක් නිසාද අධර්මචර්යාව නිසා අධර්මයේ හැසිරීම නිසා විසමාචාරය නිසා එතකොට සුගති උපදින්නේ කෙනෙක් ධර්මචර්යාවේ සමචර්යාව නිසා දැන් එතකොට අපි ගත්තොත් දැන් ධර්මචර්යාවෙන් හැසිරෙන්න කියලා අදහස් කරගෙන කෙනෙක් ඔන්න සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. හොරකම් නොකර ඉන්නවා. වර්ජිකාම සේවනයෙන් නැතු වෙනවා. දැන් එතකොට මෙයා ධර්මචර්යාවෙන් හැසිරෙන්නේ නැද්ද? හැසිරෙනවා. දැන් යාම දැන් දන්නවා වචනේ හතර ආකාරයකින් අධර්මචර්යාව තියෙනවා. දැන් යා තමන්ගේ වචනේ පාවිච්චි වෙන ආකාරය තමන්ම අධ්‍යයනය කරනවා. තමන්ම විමසනවා. තමන්ම විමසන එකට තේරුම් ගන්නවා හා දැන් මගේ මේ වචනේ අඩුපාඩු තියෙනවා. දැන් වුණ මගේ වචනේ අඩුපාඩු තියෙනවා. එතකොට අඩුපාඩු එයා හඳුන ගන්නවනේ. හඳුනගෙන යා බලනවා. එතකොට මගේ වචනේ විතර මම ධර්මීය හැසිරෙනවද? අධර්මීය හැසිරෙනවද කියලා තමන්ව විමසනවා. එතකොට තමන්ව විමසන එකට එයා හඳුනගත්තොත් අනේ මට මේ මං අධර්මීයනේ හැසිරෙන්නේ වැඩිපුර කියලා. එතකොට මොකද තමන්ට ඇති වෙන්නේ? තමන් ගැන මහ සංවේගයක් හටගනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඒ වචනෙන් අධර්මීය හැසිරීම නවත්වනවා. නවත්තලා එයා වචනෙන් ධර්මයේ හැසිරෙන්න පෙළවෙනවා. මොකද්ද වචනෙන් අධර්මයේ හැසිරියා බොරු කියනවනම්. එයා අඳුන ගන්නවා මම මේ බොරු නිමේ කියන්නේ. එයා කේලම් කියනවා බිඳවනෝනම් කොටවනෝනම්. එයා බලන මම මේ කරන කතාවෙන් කෙටවීමක් නැති වෙන්නේ මම මේක කරන්න හොඳ නෑ. එතකොට එයා ගරහනවනම් අපහාස කරනවනම් මම මේ පරුස වචනේ කියන්නේ මේවා හොඳ නෑ. එයා නිෂ්කාරණේ ඔහේ කිව්කේ ඉන්නවනම් මම මේ නිෂ්කාරණේ තේරුම නැති දේවල් නේද මේ දොඩවන්නේ කියලා තමන්ම තමන්ව හොයාගෙන මොකද කරන්නේ යා ඒකෙන් වැළකිලා ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා එයා බොරු කියන්නේ සමගිය ඇති වෙන්න කතා කරනවා සමගිය උපද්දවලා දෙනවා යහපත් මිහිරි වචන කතා කරනවා ඊළඟට අර්ථවත් දේවල් කතා කරනවා ධම්මචර්යාවේ සමචර්යයේ වචනෙන් මේව කරනවා ඊළඟට මනසින් කෙනෙකුට ඇති වෙන අනුන්ගේ දේවල් කරේ ලෝභය. ඔන්න තව කෙනෙකුගේ මාළයක් දැක්කානේ මේක මට ඇත්නම්. වලලු දැක්කා. මේක ඔව් මට ඇත්නම් ගියක් දැක්කා. මේ જાති ගියක් මට ඇත්නම් ඇඳුමක් දැක්කා. මේ જાති ඇඳුමක් මට ඇත්නම් වාහනයක් දැක්කා. මේ જાති වාහනයක් මට ඇත්නම් එහෙම හිතිය කියලා අපිට ලැබෙනවද? නැහැ. නමුත් එහෙම හිතන්න මොකද වෙන්නේ? යාට හට ගන්නවා ඉරිසියාව. ඉරිසියාව හටගත්තට පස්සේ අපිට අනුන්ගේ දියුණුවක් දකින්න අපේ ඇස් වලට ඉඩක් නැතු වෙනවා. අනුන්ගේ දියුණුවක් අසන්න කන් වලට ඉඩක් නැති වෙනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? කතා කළොත් ඇදයක්. කතා කළොත් බැනිල්ලක්. මෙතනට එනවා. පදනම හැදුනේ කොයිද? හිත ඇතුලේ අනුන්ගේ දෙයට ආසා කිරීම. එතකොට මේ ඒක තමන්ව විමසලා තමන් තේරුම් ගන්න ඕනේ. තමන් තමන් වටහා ගන්න ඕනේ. මට මේක සිද්ධ වෙන්නේ මෙතනින් නේද කියලා. බලලා ඊට පස්සේ මොකද යා කරන්නේ? ඒක බැහැර කළා ධර්මයේ හැසිරෙනවා ධම්මචර්යාවේ යෙදෙනවා මානසින් ඊළඟට දැන් අර එක්ක යම් කිසි කෙනෙක් තමන් කැමති නැහැ තමන්ට කරදරයක්. ඒතර තමන්ට කරදරය වෙන තමන් අසතුටු තමන් අකමැති කෙනාගේ විනාශය කෙනෙක් පතනවා. ඒතර ඒක මොකද්ද? අධර්මචර්යාව. මනසින් අධර්මයේ හැසිරෙනවා. එතකොට මේ මනසින් අධර්මයේ හැසිරෙන්නේ නැතුව එයා හිතනවා කොහොමද? ඉමේ සත්තා මේ සත්වයෝ අවීරා හොන්තු. වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සූසේ ජීවත් වෙත්වා. ඔව් ශාන්ත සුවයට පත් වෙත්වා කියලා සතුන් කෙරෙහි දයනුකම්පාවෙන් වාසය කරනවා. එතකොට මේ විදිහට වාසය කරනකොට ඒ කිනාට එයා මොකද කරන්නේ? මනසින් ධර්මයේ හැසිරෙනවා. ඊළඟට එයාට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ යමක් දුන්නොත් කාට හරි යම් උදව්වක් උපකාරයක් කළොත් ඒකේ විපාක තියෙනවා. යම් සේවාවක් කළොත් ඒකේ විපාක තියෙනවා. මේ වගේ ඊළඟට මෙලොව පරලොව ගැන විශ්වාසය, මේ ඔක්කොම ගැන එයාට තියෙනවනේ යම්කිසි අවබෝධයක්. එයාට ධම්මචර්යාව පටන් ගන්න පුළුවන්. දැන් මේක හොඳට බැලුවම තේරෙනවනේ තම තමන් විසින් තම තමන් හිතලා තම තමන්ට හැදෙන එකක් මේ තියෙන්නේ. මේක තියෙන්නේ තම තමන් හිත හිත තම තමන්ට හැදෙන එකක්. ඉතින් මේ මේගොල්ලෝ මේ බ්‍රහ්මණ පිරිස වේරංජ වාසීන් සවත් නුවරට ආ වෙන වැඩකට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ හම්බිලා මේ විස්තරය අහගත්තේ. එතකොට උන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා මේ ඒගොල්ලෝ ඇහුවේ ප්‍රශ්න දෙකයි නේ. මොකද ඇහුවේ ප්‍රශ්න දෙක? කෙනෙක් නිරේ යන්න හේතු වෙන්නේ මොකක්ද? කෙනෙක් සුගතිය යන්න හේතු වෙන්නේ මොකක්ද? ඉතින් උන්වහන්සේ කෙටි උත්තර දෙකක් දුන්නා. කෙනෙක් නිරේ යන්න හේතු වෙනවා අධර්මචර්යාව විසමචර්යාව. කෙනෙක් සුගතිය යන්න හේතු වෙනවා ධර්මචර්යා සමචර්යා. ඒගොල්ලන්ට තේරුණේ නැහැ. ඊට පස්සේ මොකද කිව්වේ? ඔව් භාග්‍යවතුන් වහන්සේ අපිට මේක තේරුණේ නැහැ. අපිට මේක විස්තර වශයෙන් කියා දෙන්න කිව්වා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක හරි ලස්සනට පෙන්වදුන. කයින් තුන් ආකාරයකට අධර්මචර්යාව යෙදෙනවා කෙනෙක්. වචනෙන් හතර ආකාරයකට අධර්මචර්යාව යෙදෙනවා. මානසික තුන් ආකාරයකට අධර්මචර්යය යෙදෙනවා. ආන්නේ නිසය මරණින් මත්තේ නිරේ යන්නේ. ඊළඟට කයින් තුන් ආකාරයකට ධර්මචර්යාව යෙදෙනවා. වචනෙන් සතර ආකාරයකට ධර්මචර්යාව යෙදෙනවා. මනසින් තුන් ආකාර ධර්මචර්යාව යෙදෙනවා. ඒ නිසය සුගතිය යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ සුගතිය ගැන විස්තර කරද්දී මනුස්ස ලෝකේ ඉඳලා නිවසඤ්ඤා නාසඤ්ඤායතන දක්වාම ලෝක ගැන සුගතිය හැටියට විස්තර කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමේදී උන්වහන්සේ දේශනා කරනවා ඒක නට නිවන් අවබෝධ කරගන්න ඕන නම් නිවන් අවබෝධ කරගන්න ආශාවක් ඇති වෙනවා නම් ඒක කරන්න තියෙන්නේ ධර්මචර්යාවේ සමචර්යාවේ යන්නයි. ඉතින් අර පිරිසට හරි සන්තෝෂයක් ඇති වුණා. ඒ පිරිස එකතු වෙලා වැඳ වැටුණා. ඒ වැඳ වැටලා කියනවා බවද්ගෞතමයන් වහන්සේ අභික්කන්තං ඉතාමත්ම සුන්දරයි. අභික්කන්තං බෝ ගෞතම බවද්ගෞතමයන් වහන්සේ ඉතාමත්ම සුන්දරයි. සේයතාපි බෝ ගෞතම නික්කුජිතං වා උක්කුජ්ජේ. භාග්‍යවතුන් වහන්සේ මේක අපිට කියලා දුන්නේ යටට හරවලා තිබිච්ච එක උඩට හැරෙවුවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ. මූලස්සවා මග්ගං ආචික්කේය්‍ය. ඔව් මම් මුලා විලා අතරමං වෙච්ච කෙනෙකුට යන්න ඕනි පාර පෙන්නවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරය චක්කමන්ත රූපානි දක්කින් තීති. ඇසත්තු රූප රකිත්වා කියලා කරුවලේ ඉන්න පිරිසක් මැද්දට ගිහිලා තෙල් පහනක් දැල්ලුවා වගේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු එක. ඒව මේවන් බෝතා ගෞතමේන මෙසේ බවත් ගෞතමයන් වහන්සේ විසින් නොයික් ආකාරයෙන් ධම්මෝපකාසිතෝ ධර්මේ ප්‍රකාශ කරන ලද්දේය. ඒ නිසා මයම් භගවන්තං ගෞතමං සරණං ගච්ඡාම්. ඔන්න බුදුරජාණන් වහන්සේව සරණ ගියා. දැන් මේගොල්ලන්ට කවුරු චයිනීස් අයිටම්ස් ගෙනත් දුන්නොත් විකුණන්න මොකද ඒගොල්ලෝ කරන්නේ? පෙන්ෂුයි හා ශෝකියයිද අතරමංගලද මේගොල්ලෝ දැන් ඉන්නේ නැහනේ. දැන් මේගොල්ලෝ අතරමංගල නැහැ. දැන් මේගොල්ලෝ ඉන්නේ සිහියෙන්. ඇයි මේගොල්ලෝ දන්නවා සුගතිය යන්නේ ධම්මචර්යාවෙන් සමචර්යාවෙන්. මේගොල්ලෝ දන්නවා සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. එතකොට මේගොල්ලෝ සරණ ගියා බුදුරජාණන් වහන්සේව. ඊළඟට ධම්මංච. ඒ වගේම මේගොල්ලෝ සරණ ගියා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. භික්ඛු සංඝංච. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියා. සරණ ගියපු ගමන් මේගොල්ලෝ කවුද? upasakino bhavan gotamo dharetu ajjatagge panupeti saranam gatanti. Bhagyathunnahansa adapatan divitibina turavata. Panupeti kiyanne divitibina turavata me tiruvan saranage upasakawarun lesa apawa daragannasekwa kiwwa. Onne e kale tibiccha krame saranayama. Irupasi den egollo kaage shravakiyoda? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කල්පනා කරන්නේ තමන් බුදු වෙන්නේද නැත්නම් තමන් ධර්මයේ හැසිරෙන්නේද ධර්මයේ හැසිරෙන්නේ දැන් බලන්න මේ එතකොට ශ්‍රාවකයා හැමතිස්සෙම හිතන්නේ ශාස්ත්‍රවරයෙක් වෙන්න නෙවෙයි ශ්‍රාවකයා හැමතිස්සෙම හිතන්නේ ශ්‍රාවකෙක් හැටියට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය ඔව් ධර්මයේ පුරුදු කරන්නේ කොහොමද ශ්‍රාවකෙක් හැටියට මේ ධර්මයේ තේරුම් ගන්නෙ කොහොමද ශ්‍රාවකෙක් හැටියට මේ ධර්මයේ වටහාගන්නේ කොහොමද මෙන්න මේ කාරණේට පමණයි මේ ශ්‍රාවකත්වයේ සකස් වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටින කාලේ ඊට පස්සේ අවුරුදු 100 ගණනක් යනකම් ශාස්ත්‍රවරු පහළ වුණේ නැහැ ශාස්ත්‍රවරු වෙන්න කවුරුවත් මේ ලැයිස්තුනේත් නැහැ මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන්නේ ශාස්ත්‍රූ කෙනෙක් වෙන්න නෙමෙයි ඒකේ මොකද්ද තියෙන්නේ ශ්‍රාවකෙක් වෙන්න දැන් මම මේ දවස්වල අර පසේ බුදුරෙන් වහන්සේලගෙන විස්තරයක් මම ලියාගෙන යනවා. එතකොට මේ විස්තර බලද්දී අපිට පේනවා කාශ්‍යප බුද්ධ ශාසනය මිනිස් ආයස අවුරුදු 20000 වෙලා තියෙදි මීට අවුරුදු 1000 ගානකට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කාලේ ගොඩාක් පිරිසක් බුද්ධ ශාසනයට ඇතුළු වෙලා මහන්සි ගත්තී මේ ධර්මයේ අවබෝධ කරන්නේ අන්නේ ඉදුණා මොකද්ද ධම්මචාරී සමචාරී වුණා. ඒ කියන්නේ ධර්මයේ හැසිරුණා. ඒ ධර්මයේ හැසිරුණාට ඒ සමහර ස්වාමීන් වහන්සේලාට ඒ කාලේ ඒ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැරුව ගියා. නමුත් ධර්මයේ හැසිරීම නිසා, ධම්මචර්යා සමචර්යා නිසා අපවත් වෙලා උන්වහන්සේලා උපන්නා ගිහින් දිවි ලෝකේ. දිවි ලෝකේ ඔන්න දැන් ඉන්නවා. දැන් ඔන්න කාශ්‍යප ශාසනේ අතුරුදහන් වෙලා ගියා. කාලයක් ගියා. දැන් ඔන්න ශාසනයක් නැහැ. ඔන්න දැන් මිනිස් ආයුෂ අවුරුදු 120 ආසන්න වේගෙන එනවා. දැන් ඔන්න ආයමත් ශාසනයක් පහළ වෙන ලකුණු ඇති වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඔන්න යුගයක් ආවා. ඒ තමයි පසේ බුදුරුන්ගේ යුගය. ඒ කාලේට අර දිවි ලෝකෙන් එක්කිනා එක්කිනා චුත වෙවි මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා ඔක්කොම එක එක්කිනා පසේ බුදුවවට පත් වෙනවා. ඒ පසේ බුදුරයන් වහන්සේලා ඒකෙන් තම තමන් විසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිරිනම් පානවා. උන්වහන්සේලගෙන හරි ලස්සන විස්තරයක් තියෙනවා ඉසිගිලි සූත්‍රයේ. ඉසිගිලි සූත්‍රයේ තියෙනවා ඉසිගිලි පර්වතයට ඉමේ ඉසිගිලතිටි ඉසිගිලිත්තේව සමඤ්ඤාවදපාදි. ඔව් මිනිස්සුන්ට ඈත ඉඳලා පේනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලා. ඔව් පවිසන්තා දිස්සන්ති පවිඨාන දිස්සන්ති. මේකට පසේ බුදුරජාණන් වහන්සේලා මේ පර්වතයට වඩිනවා පේනවා. වැඩියට පස්සේ හොයාගන්න නැහැ මොකද වුනේ කියලා. ඇතුළු වුණාට පස්සේ හොයාගන්න නැහැ, පේන්න නැහැ. එතකොට මිනිස්සුන්ට මිනිස්සු කියනවා මේ පර්වතයේ ඍෂිවරුන්ව ගිලිනවා නේව කියන අර්ථයෙන් තමයි ඉසිගිලි කියන නම හැදුනේ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා 500ක් පසේ බුදුරෙන් වහන්සේලා ඒ කාලේ වැඩ හිටියා කියලා නම්ගොත් වශයෙන් දේශනා කළ අන්තිමට කියනවා තේ සබ්බ සංඝාති ගතේ මහේසි. ඒ මහර්ෂි වූ සියලු කෙලෙස් සික්මවා ගිය ඒ පසේ බුදුරෙන් වහන්සේලා පරිනිබ්බුතේ වන්දත අපමෙයාති පිරිනවන් පවදාල ඒ පමණ කළ නොහැකි ගුණයන්ගෙන් යුතු පසේ බුදුරෙන් වහන්සේලාට වන්දනා කරන්න. අන්න එතකොට අපේ බුදුරජාන් වහන්සේ අතීතයේ වැඩ සිටියේ බුදුරජාන් වහන්සේලාටත් වන්දනා කරන්න අපිට කියා දීලා තියෙනවා මහාපදාන සූත්‍රයෙන්. ඉසිගිලි සූත්‍රයෙන් අපිට උන්වහන්සේ දේශනා කළා පසේ බුදුරුන්ටත් වන්දනා කරන්න කිව්වා. එතකොට බලන්න කාටවත් උන්වහන්සේ දේශනා කළාද බෝසත්තුරුන්ව වන්දනා කරන්න කියලා? කිසිම දේශනාවක නැහැ. එතකොට බලන්න අපි මේක හොඳට තේරුම් අරගෙන අපි කල්පනා කරන්න ඕනේ අපට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධයෙන්ම මුලැමැදාග පිරිසිදු ලෙස දේශනා කරපු ධර්මය. එතකොට මේ ධර්මයේ අහලා සිත පහදවා ගන්න කෙනෙක් ඉන්නවා. එයා තමයි ශ්‍රාවකයා. එතකොට මේ ශ්‍රාවකයා තමයි අර ශාස්ත්‍රුන් වහන්සේව සරණ යන්නේ. දැන් ඔන්න ඉස්සෙල්ලා බලන්න මේ වේරංජ ගෘහපතිවරු ඉස්සෙල්ලා ශ්‍රාවකයෝ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙලා හිටියේ නෑ. ඒගොල්ලෝ බිස්නස් වලට ආවේ. ඇවිල්ලා මේ ඒ සවැත් නුවර ඒගොල්ලෝ ඒ කටයුතු කරගෙන යන අතරේ ඒගොල්ලන්ට ආරංචි වුණා මෙන්න මෙහෙම මේ ඔව් කල්‍යාණ කීර්ති ගෝසාවක් පැන්නගිච්ච සාකි පුත්‍ර ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ආරංචි වුණා. ඊට පස්සේ මේගොල්ලෝ බලන්න ගියා. තාම මේගොල්ලෝ ශ්‍රාවකයෝ නෙමෙයි. ඊට පස්සේ මේගොල්ලෝ දැක්කා ශාස්ත්‍රුන් වහන්සේ වැස් දෙකෙන් දැක්කා. ඊට පස්සේ මේගොල්ලෝ කතා කළා. උන්වහන්සේ ධර්මය කියා දුන්නා. ඊට පස්සේ මේගොල්ලෝ ඒකට පැහැදුනා. ද මේගොල්ලෝ එකපාරට කියාද සරණ ගියාද නෑ. මේගොල්ලෝ ඉස්සෙල්ලා මොකද කළේ? ඒ ධර්මය ඇහුවා. අන්න ශ්‍රාවකයා ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා ඒ ධර්මයට පැහැදුනා. පැහැදිලා ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේව සරණ ගියා. එතකොට ඒගොල්ලන්ට ශාස්ත්‍රූරෙක් ඉන්නවා. ඊළඟට ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සරණ ගියා. එතකොට ඒගොල්ලන්ට සරණක් ඔව් ධර්මයක් තියෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංඝය, සංඝ කියන්නේ පිරිස, සමූහය, ශ්‍රාවක පිරිස සරණ ගියා. දැන් ඒගොල්ලන්ට පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ ත්‍රිවිධ රත්නේ සරණ ගියාට පස්සේ ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසක බවට පත් වුණා. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ ආ යන්නේ නැද්ද වේරංජ කියන ගමට? යනවා. දැන් මේගොල්ලෝ බ්‍රාහ්මණ ගෘහපතිවරු. දැන් ඊරෝසි දැන් මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ දැන් මේගොල්ලෝ අනුගමනය කරන්නේ දැන් මේ සිද්ධිය වෙලා බෞද්ධ වුණාට පස්සේ පිරිස දැන් ඔන්න යනවා. දැන් මේගොල්ලෝ බ්‍රාහ්මණ අය. දැන් මේගොල්ලෝ යනවා වේරංජ කියන ගමට ආපහු. දැන් මේගොල්ලෝ යන්නේ කාගේ අය හැටියටද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට දැන් යන්නේ. දැන් මේගොල්ලෝ ගිහිල්ලා වේදේ සරණයිද? නෑ. දැන් මේගොල්ලන්ට වේදියයි තින්නේ. දැන් ඒගොල්ලන්ට අයිති මොකද්ද? බුදුරජාණන් වහන්සේ. දැන් මේගොල්ලන්ට වේදෙන් වැඩක් නෑ. ඇයි? නිරේයන්නේ කෙනෙක් කොහොමද කියන කාරණේ මේගොල්ලෝ දැන් දන්නවා. සුගතිය උපදින්නේ කොහොමද කියන එකත් දන්නවා. ඒ සුගති වලට යන්නේ කොහොමද කියලා දන්නවා. නිවන් අවබෝධ කරගන්න මූලික වෙන්නේ මොකද්ද කියලා දන්නවා. දැන් ඉතින් මේගොල්ලන්ගේ පරලෝක පිළිබඳ ප්‍රශ්න විසඳිලා නැද්ද? විසඳිලා. දැන් ඊගේ ඒගොල්ලන්ගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ අතේ තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට වේදේ අදාළද? නැහැ. අන්න ශ්‍රාවකයා. එතකොට මේ විදිහට ශ්‍රාවකත්වයේ කරා යන්න එකල ජීවත්තු මනුෂ්‍යාට වාසනාව ලැබුණා. මොකද ඒ කාලේ මිනිස්සු හරි දැන් මෙහෙම සරණ ගියාට පස්සේ අපිට තේරෙනවා මේ මිනිස්සු හරි ස්වාධීනයි. හරි ඒ කියන්නේ දැන් නෝන්ජල් නැහැ. නෝන්ජල් කියන වචනයක් තියෙනවන්නේ. නෝන්ජල් කියන්නේ මොකද? ඈ එක එක කියන මතයට ඔව් නැමි නැමි ඉන්නවා. මේගොල්ලෝ ශ්‍රාවකයෝ. ගුටිකක හරි කෙලින් ඉන්නවා. එතකොට නෝන්ජල් නැතුව වාසය කරන මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණාට පස්සේ කෙනෙකුට නිරයන් උපකාරී වෙන්නේ මොනවාද? සුගතියන් උපකාරී වෙන්නේ මොනවද කියලා තීරුම් ගත්තට පස්සේ අපි කැමති වෙනුනේ මොකද්ද? අපි සුගතිය කැමති වෙන්න ඕනේ. ඒ මොකද මේ ජීවිතයේ අපි ගත කරන ජීවිතයේ තියෙන මේ తాවකාලික බව බලද්දී ඒ වගේම මේ අපට මේ ධර්මයේ ලබා ගන්න තියෙන දුෂ්කරතාවයේ බලද්දී ඒ කියන්නේ පහසුවෙන් ලැබෙන්නේ නැහැ නේද? පහසුවෙන් ධර්මයේ ලැබෙන්නේ නැහැ. ධර්මයේ තියෙන දුෂ්කරතාවය බලද්දී අපිට පැහැදිලිව පේනවා නැවත නැවත මනුස්ස ලෝකෙට පැමිණීමෙන් නම් කිසිම උදව්වක් නැහැ මේ ධර්මය අවබෝධ කරන්න මේ යුගයේ. එයි දැන් ඉස්සරහට තියෙන පින්වත්නි මිනිස්සු ගුණ වශයෙන් දියුණු වෙන යුගයක්ද නැත්නම් මිනිස්සු පිරිහෙන යුගයක්ද? පිරිහි යන්නේ. දැන් මොදෙනම මේ පිරිහීම පේනවා. අපි අවුරුදු 30ක 40ක විතර වේගෙන් යනවා පිරිහීම. අපි පුංචි කාලේ මට මතකයි මේ පාරවල් ළයිනේ බල්ලු බලල මැරුණාම අම්මලා කියන පුතියන්න සතෙක් මැරිලා ඉන්න වල්ලා දාපන් කියන. අපිම ගිහිල්ලා උදැල්ලක් හොයාගෙන අපිම වත්ති මිදුලක වලක් හාරලා මේ සතාව අරන් ඇවිල්ලා වල දාලා මමත් පොඩි කාලේ කරලා තියෙනවා වල දාලා වහලා මේ මලුත් ගහනවා අපි. ගස්වලි මල් කඩාගෙන ඇවිල්ලා ඒ මල් ගහනවා අපි ඒකේ. දැන් මේ පාරි චප්ප වෙලා යනවා මේ වාහනවලටම වාහනෙටම මේ නිකන් චුරුස් වෙලා යනවා එතකොට ඒක මේ ඒ අනිත්‍යවත් වාහන උඩින් යන වෙන ගානක් දැන් මිනිසුන්ගේ මනසේ ඉඳින්නේ දරුණු වෙන්නේ නැද්ද මිනිසුන්ගේ මනසේ ඉන්නේ ඉන්නේ දරුණු වෙනවා ඒ දරුණු වෙනවා දැන් හරියටද මේ ලෝකේ දරුණු විදිහට ඒක තියෙනවා දැන් මෙහෙනම් අපිට ටිකක් අඩු වගේ පේනවා මේ ධර්මකතාව මේකේ තියෙන නිසා දැන් ඉන්දියාව වගේ රටක නම් හරියට මේ පාර අයින මිනිස්සු පනා දිනා මම දැකලා තියෙනවා මිනිස්සු අහක බලන් යනවා සෙනග වැඩි මිනිසුන් මිනිසුත් වැඩි මිනිසුන්ට කන්නත් නැහැ ඉඳත් නැහැ මිත්‍යා දෘෂ්ටියෙන් ඒ මිත්‍යා දෘෂ්ටි කියන්නේ පුදුම මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ තේ නිසා මේ බේරෙන්න අවස්ථාවල් හරිම අඩුයි ඉතින් අපි දැන් මනුස්ස ලෝකේ කී කී දැන් අපි හිතන්නේ නෑ නෑ නෑ මනුස්ස ලෝකේ આવත් තමයි මේ කරගන්න පුළුවන් වෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා ඉතින් ඊළඟට මනුස්ස ලෝකේ අපි ඇවිල්ලා අපි දන්නවද අපි මොන පවුලක උපදීද මොන ඉස්කෝලේකට යයිද ඒ වෙනකට මොන ප්‍රශ්න තියෙයිද මොන රටේ වෙනකට මොන අරුබුද තියෙයිද මොන භාෂාව කතා කරයිද මොකක් ඉගෙන ගනේද මොන ගොඩට වැටෙයිද මොකක්වත් අපි දන්නවද කිසිම දෙයක් දන්නේ නැහැ ඒ නිසා අපට තියෙන එකම ලාභය තමයි ධර්මචර්යාවේ මේ වර්තමාන ජීවිතය තුළ ධර්මචර්යාවේ හැසිරීම සමචර්යාවේ හැසිරීම මේකේ තියෙනවා සච්චේසු ආකංකේ ඉදින් ඔහු කැමතිනම් එයා කැමතිනම් දෙවියන් අතරට යන්න එයාට ඒ අවස්ථාව මට නම් තේරෙන හැටියට මිනිස්යාට තියෙන වර්තමාන මිනිස්යාට තියෙන පැහැදිලි උත් එකම විසඳුම තමයි මෙතනින් දෙවියන් අතරට යන එක මෙතනින් දෙවියන් අතරට යන්න ඕනේ යා ධම්මචර්යාවේ සමචර්යාවේ ඇසුරමින් කලන මිතුරන් සුවාගෙනයි කල්යාණ ධර්මයේ සුවාගෙනයි සත්පුරුෂයන් සුවාගෙනයි සත්පුරුෂ ධර්මයේ සුවාගෙන යන්න ඕනේ ඒ සත්පුරුෂයන් තාම දිවි ලෝකවල ඉන්නවා ඒ කල්යාණ මිත්‍රයන් දිවි ලෝකවල ඉන්නවා ඒ ධර්මයේ දිවි ලෝකවල තාම තියෙනවා නමුත් මනුස්ස ලෝකේ වේගෙන් මේ ධර්මයේ නොපෙනී යනවා අතුරුදහන් වී යනවා ඊට පස්සේ ලෝකේ අනාගතයේ කතා වෙන්නේ මේක බැරිකමම කියෝ කියෝ ඊට පස්සේ මොකද්ද වෙන්නේ ධර්මචර්යාව ගැන කතාව එහෙමම නැතු යනවා ඊට පස්සේ සම්පූර්ණ අපේ ජීවිතයේ සියලු කටයුතු සීමා වෙනවා මේ ලෝකෙට පමණක් මේ ලෝකෙට පමණක් නේද දැනුත් සීමා වෙගෙන යන්නේ දැන් බලන මේ අර වේරංජ ග්‍රහපතිවරු බිස්නස් වලට ආවේ ඇවිල්ලා ඒගොල්ලෝ ගිහිල්ලා ඇවි මෙලොවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි ඇව්ව කෙනෙක් බැරිලා ගිහින් නිරේ උපදින්නේ ඇයි තව කෙනෙක් මෙරිලා ගිහින් සුගතිය උපදින්නේ ඇයි අද අපින් අහන්නේ එහෙම නෙමෙයි නිරයක් තියෙනවද කොහෙද තියෙන්නේ විද්‍යාඥයෝ හොයාගත්තද දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ ඒවා හොයාගත්තද කියලා අහනවා අපි කොච්චර විකෘතියක්ද එතකොට දැන් තියෙන්නේ ඒ කියන්නේ එතකොට දැන් වර්තමාන මිනිස්යාගේ ඥාණය සීමා වෙලා ගිහිල්ලා මේ ඥාණය හැකිලෙනවා හැකිලෙනවා කියලා කියන්නේ එච්චර පුංචි පොඩි වෙනවා පුංචි වෙනවා කල්පනා ශක්තිය ඊට පස්සේ සීමා වෙලා ගිහිල්ලා එයා කල්පනා කරන්නේ ඉපදීමත් මරණයත් අතර ලෝකෙ විතරක් යාට ඉතුරු වෙනවා දැන් වර්තමාන මිනිස්යාගේ ලෝකෙ ඉපදීමත් මරණයත් අතර ඉතුරු වෙලා නැද්ද එච්චරයි තියෙන්නේ ඉපදුණා මැරුණා ඊට පස්සේ අපි යා මැරිච්ච එක්කිනා කොයි උපන්නද කියලා හොයන්නේ මලකුණ ලස්සනට තියෙනවද කියලා විතරක් බලනවා කනේෂෝ කියනවා ඔව් හාන්සි වෙලා වගේ ඉන්නවා කියනවා අපි දන්නේ කොහොමද යා නිරේද තීරිසන් යෝනේද පෙරේතෙක් වෙලා මුකුත් දන්නවද අපි අපි ඒක තීරණය කරන්නේ යාගේ මලකුණ දියා බලලා එහෙම පුළුවන්ද තීරණය කරන්න බෑනේ ඉතින් මේ නිසා සම්පූර්ණ මෙලොවට විතරක් අනාගත මනුස්සයාගේ ජීවිතේ සීමා වෙනවා ආයේ මේ සසර ගමනක් මේක දීර්ඝ මෙරි මෙරි යාපු ගමනක් ඊළඟට මේකේ මේක සංසාරේ වෛර කරපු අය පස්සෙන් එනවා ඊර්ෂ්‍යා කරපු අය පස්සෙන් එනවා මේ වෛර බැඳගත්තු පස්සෙන් එනවා ආදර බැඳීම් පස්සෙන් එනවා පලි ගැනීම් පස්සෙන් එනවා ඒ ඔක්කොම එකට පොදි බැඳගෙන යන ගමනක් කියලා ගොඩක් අය දන්නේ නැහැ